මගේ ගෙදර ඉන්න යුටි කරන පොලිසියේ රාළහාමි කෙනෙක් හරහා කෙනෙක් මට දේශපාලනය කරන්න අවශ්‍යයි කියලා ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙනවා. මේ පුද්ගලයා ඊට පස්සේ ප්‍රධාන කාර්යාලයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑර දිස්ත්‍රික්කයේ ප්‍රධාන කාර්යාලයට ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙනවා. අපිත් එක්ක ගිහිල්ලා ඒ ස්ථානයට අපි එක සම්බන්ධකම් තියෙන බව අවසලා ඊට පස්සේ දින ගණනාවක් තිස්සේ මේ කාර්යාලයේ වැඳිලා ඉඳලා තියෙනවා. මේ කාර්යාලයේ අතුගාලා තියෙනවා. ඒ විදිහට මෙයා LTT ස්ටයිල් එකට මෙයා ස්ථානයේ තොරතුරු බලමින් තොරතුරු ලබා දෙමින් කටයුතු කරපු බව අපට වටහා ගන්නට පුළුවන් වෙලා තිබෙනවා.